නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සක්ඛච්ඡන් දේති චිත්ති කତ୍වා දේති සහත්තා දේති අනපවිද්ධං දේති ආගමන දිට්ඨිකෝ දේති. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි, මේත වසර 21කට කලින් මියගිය ඩොරින් ජයවීර ආදරණීය මෑණියන් වෙනුවෙන් සිදු කළා වූ වාර්ෂික දානමය පින්කමයි මේ ඉතාම ලස්සනට නිමාවටපත් කළේ. ඉතින් මියගිය කෙනෙක් වෙනුවෙන් දානමය පින්කමක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මියගේ ඥාතීන්ගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳට සිහිපත් කරගන්නේ කියලා. අදාසි මේ අකාසි මේ ඥාති මිත්තා සකාච මේ පේතානන් දක්ෂිනන් දජ්ජා කුබ්බේකත මනුස්සරං කියලා. මියගේ ඥාතිවරු වෙනුවෙන් පින් කරනකොට ඒ මියගේ ඥාතිවරුන්ගේ ළඟ තිබිච්ච ගතිගුණ හොඳ ලක්ෂණ හොඳට සිහිපත් කරගෙන කරුණාවෙන් මෛත්‍රියෙන් එය සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ඉතින් මේ ආදරණීය දරුවන්ට ඒ තමන්ගේ ආදරණීය දෙමව්පියන් ගැන නිතරම සිහිපත් වෙනවා. විශේෂයෙන් ඩොරින් ජයවීර මහත්මියත් සෝමසිරි විජේවීර මහත්මයාත් පිළිබඳව කල්පනා කරන විට මේ දරුවන් බොහෝ දිනකට අම්මා තාත්තා වෙලා කළ අවුල් සේවය සිහිපත් කරගන්නට පුළුවන්. ඉතින් ඔබ දන්නවා ඔබට එක දරුවෙක් දෙන්නෙක් ඉන්නකොට ඔබේ දරුවා හදන කොච්චර මහන්සි වෙනවද කියලානේ. ඒ මේ හුඟක් පහසුකම් තියෙන කාලේ දීපලඟට ගිය ගමම ගෑස් එක දාපු ගමම ලිපපත් වෙනවා. කරාමේ ඇරිය ගමන් උණු වතුර ඕනනම් උණු වතුර එනවා, ඇල් වතුර ඕනනම් ඇල් වතුර එනවා. වොෂින් මැෂින් එකට රෙදි ටික දාපු ගමන් ඒ දෙනවා. එහෙම කාලෙක ඔබ දරුවෙක් දෙන්නෙක් හදන ජීවිතයේ කොච්චර කැපවීම කළාද? ඉතින් බලන්න ඒ වගේ පහසුකම් නොතිබෙච්ච මේට අවුරුදු 60කට 70කට කලින් ඔබේ ආදරණීය අම්මා තාත්තා ඔබ හතර දෙනෙක් හදන්න කොයිතරම් කැපවීමක් කරන්නේ නැද්ද? ඉතින් ඒකම ඇති ඔබට ජීවිත කාලෙම අම්මා තාත්තා දෙන්න සිහිපත් කරන්න. ඉතින් ඒ ගුණය සිහිපත් කළ තමයි මේ ආදරණීය පින්වන්ත මෑණියන්ට ඔබ මේ පින් අනුමෝදන් කරන්නේ. ඉතින් ඔබ අද දින මේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යම්කිසි කැපවීමක් කරනවා නම්, පරිත්‍යාගයක් කරනවා නම්, ශාසනයට යම්කිසි අනුග්‍රහයක් කරනවා නම්, මේ හැම පින්කමකම ආනිසංස මේ ආදරණීය අම්මට තාත්තට අනුමෝදන් වෙනවා. ඇතැම් විට පින් ගන්න බලාපොරොත්තු වෙන තැනක සිටිනවා නම්, ඇතැම් විට ඉහළ දිව්‍ය ලෝක වැනි ස්ථානවල සිටිනවා නම්, ඇතැම් විට ඒ අය දරුවෝ කරන දේවල් දිහා හොඳට බලාගෙන ඉන්නේ. දරුවෝ සිල්වත් වෙනකොට, දන් දෙනකොට, භාවනා කරනකොට ඒ මියගේ ඥාතීන් ඇත්තටම පින්නතුනේ මේ ආත්ම භාවය අම්ම තාත්තා විතරක් නෙවෙයි, මීට කලින් ආත්ම භාවවල අම්මල තාත්තලත් අපි ගැන හිතලා සතුටු වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතාම පැහැදිලි කතා ප්‍රවෘත්ති බුදුදහම තුළ මේකට සඳහන් වෙනවා. ඉතින් මේ ආදරණීය අම්මලට තාත්තලට පින් වැඩින විදිහට තමයි ඔබ ජීවිත කාලයම ගත කලේ. ඉතින් මේ සිදු කරන්න આવු හැම පින්කමකම ආනිසංසයේ දෙමව්පියන්ට නිරතුරුවම ලැබෙනවා. ඉතින් ඒ ඇත්තන්ගේ ගුණ සිහිපත් කරලා ඒ වගේම ආදරණීය සහෝදරයා අනුර විජේවීර මහත්මයා, සිරිල් කරුණාසේනිය සහෝදරයා තුළු ඒ ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්ටත් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ මේ පින්කමක් හැටියට අද මේ සෙදකලේ දානමය පින්කම. පින්තුනි ලෝකෙන් ඔයෙක් දෙනා දානමය පින්කම් කරනවා, දන් දෙනවා, පින් දහමුත් සිද කරගන්නවා, ලෝකෙට සේවයක් කරනවා. බුදුරජාණන් වහන්සේ තමයි පින්තුනි අපට ඉතාම ලස්සනට මේ දානමය පින්කමේ ආනිසංස මොනවද, ඉහළම ආනිසංස ලැබෙන විදිහට දානයක් දෙන්නේ කොහොමද කියලා අපට ඉතාම ලස්සනට දේශනා කළේ අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. මේ දානමය පින්කම් පින්තුනි ඉතාම සරල දේ ඉඳන් ඉතාම උපරිම ආනිසංස සිදුවන දේ දක්වාම අපට කරන්න පුළුවන්. මේ දානමය පින්කම් පින්තුනි සමහර අය හිතනවා මේක දෙන හුඟක් අමාරුයි, හුඟක් වියහෙදන් වෙනවා කියලා. එහෙම දානමය පින්කනුත් තියෙනවා. නමුත් ඉතාම සරලමේ දේ ඉඳන්ම මේක අපට කරන්න පුළුවන්. අපි කෑම කාලා භාජනය හොදනකොට ඒ ඉඳුල් ටික ඒ භාජනෙන් අයින් වෙනකොට අනේ මේ ඉඳුල් ටික ගිහිල්ලා සතෙක් අනුභව කෙරේවා කියන ප්‍රාර්ථනාවෙන් ඒ ඉඳුල් භාජනය හොදනවා නම් ඒකත් දානමය පින්කමක්. එතන ඉඳන් අපට මේක ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට තමන්ගේ ගෙදරට එන කුරුල්ලන්ට සත්තුන්ට කෑම ටිකක් දෙන්න, ලෑලි කෑල්ලක කෑම ටිකක් දාන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ ගෙදර ඉන්න ස්වාමි භාර්යාවන්ට ගෞරවයෙන් සලකන්න පුළුවන්. වැඩිහිටි අම්මා තාත්තා ඉන්නවනම් එයාට ඉතාම ගෞරවයෙන් සලකන්න පුළුවන්. තමන්ගේ ගෙදර සේවකයෙක් ඉන්නවනම් ඒ සේවකයට නියමිත වැටුප පහසුකම් ටික ඒ අයගේ අවශ්‍යතා ටික බලලා නිසි වේලාවට කරනවා නම් ඒකත් පින්තුනේ දානමය පින්කමක්. මෙන්න මේ වගේ ටිකෙන් ටික වර්ධනය වෙන දානමය පින්කම් වල ඉහළම දානයේ හැටියට සඳහන් කරන්නේ සාමෙන් වහන්සේ වෙනුවෙන් සංඝ සතු කොට දෙන දානය. පුද්ගලික දාන අතරින් බුදුරජාණන් වහන්සේට දෙන දානය තමයි ඉහළම දානය. ඊළඟට සාංගික දානමය පින්කමක්, ඊටත් වඩා ආනිසංසදායි පින්කමක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මේ පින්කමල ආනිසංස කල්පනා කරන විට පින්නතුනි, ඊටාම සරල දේ ඉඳන්ම ඉහළම ආනිසංසය දක්වා දානමය පින්කම් වලින් අපට ප්‍රතිඵල ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් වරක් එක්තරා පුද්ගලයෙක් ප්‍රශ්නයක් ඇහුවා, ආලවක ප්‍රශ්නයක් ඇහුවා. කතං මිත්තානි ගන්තති කියලා. මිතුරන් ජයග්‍රහණය කරන්නේ කොහොමද? මිතුරන්ගේ හිත දිනාගන්නේ කොහොමද කියලා. කොහොමද මිතුරන්ගේ හිත දිනාගන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දදං මිත්තානි ගන්තති කියලා. පරිත්‍යාග කරන කෙනා දන් දෙනා තමයි, දන් දෙන කෙනා තමයි මිතුරන් ජයග්‍රහණය කරගන්නේ, මිතුරන්ගේ හිත දිනාගන්නේ කියලා. අපි පිනුතුනේ ලෝකේ ජීවත් වෙන කාලේ අපට ඉහිලීම අවශ්‍ය දෙයක් තමයි කීර්තිය කියන එක. බොහෝ දිනේ පින්කම් කරන්නේ කීර්තිය ලබන්නේ. ඉතින් එවැනි ලෝකයක කීර්තිමත් ජීවිතයක් ගත කරන්න පරිත්‍යාග ශීලීත්වය දන් දීම ඉතාම වැදගත් දෙයක්. එතන ඉඳන් පින්නතුනි ඉහළම ධර්මාවබෝධය ලැබීම දක්වාම මේ දානය ඉතාම සියුම් විදියට වැදගත් වෙනවා, අපට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානයක් දෙනකොට ලක්ෂණ පහක් තියෙන්නට ඕන දන් දෙන කෙනාගේ ළඟ. අන්න ඒකෙන් තමයි දෙන දානමය පින්කම ආනිසංස වඩාත් වැඩි වෙන්නේ. පළවෙනි ලක්ෂණය තමයි සක්කච්ඡන් දේති, මනාව සකසහා දානය දෙනවා. දැන් මේ පිනතුනුත් ඉතාම ලස්සනට පිළිවෙලට ඒ දානය සකස් කළා. දැන් අර නායක හඳුරගේ පළතුරු ටික එහෙම හදනකොටනේ කොහොම ලස්සනට හැදුවේනේ. අන්න ඒක තමයි සක්කච්ඡන් දානන් දේති කියන්නේ. මේක දානමය පින්කමක තියෙන ඕන ලක්ෂණය. ලස්සනට සකසහා දානය දෙනවා. දෙවෙනි ලක්ෂණය තමයි චිත්ති කත්වා දේති, බොහොම ගෞරවයෙන් දෙනවා දෙන දේ. අත් දෙකෙන් ඒ ගන්න කෙනා කෙරෙහි මෛත්‍රියෙන් ගෞරවයෙන් මේක අපි පරිත්‍යාග කරනවා. මේකත් දානමය පින්කමක තියෙන ඕන ලක්ෂණය. ඊළඟට දේශනා කරනවා සහත්තා දානන් දේති, දෑතින්ම තමන්ගේ අත් දෙකෙන්ම දන් දෙනවා. මේකත් දානමය පින්කම කානිසංස වැඩිපුර සිද්ධ කරගන්න හේතු වෙන කාරණයක්. හතරවෙනි කාරණය තමයි අනපවිද්ධං දානං දේති. දානමය පින්කමක් කරනකොට නිතරම දන් දීම හුරු කරගන්නවා ජීවිතේ. ඒකත් දානමය පින්කම කානිසංස වැඩි වෙන්න හේතුවක්. අනිත් කාරණය තමයි ආගමන දිට්ඨිකෝ දේති. තමන් යමක් පරිත්‍යාග කරනකොට ඒකෙන් තමන්ට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසයෙන් දෙන්නට ඕන. එතකොට මෙන්න මේ ලක්ෂණ පහ මතක තියාගන්නට ඕන. සක්කච්ඡන්දේති, මනාව සකසල දානීය පූජා කරනවා. චිත්තිකත්වාදේති, බොහොම ගෞරවයෙන් දෙනවා. සහත්තා දේති, අත් දෙකෙන් දෙනවා. අනපවිද්දන් දේති, නිතරම දානමය පින්කමට සහභාගී වෙනවා. ආගමන දික්ඛෝ හෝති, කර්මඵල අදහා දානය දෙනවා. පින්තුනි ඊටාම කල්පනාවේ මේ ටික අහගෙන ඉන්නේ. මේක හරිම වැදගත්. මේ කාරණා ටිකක් මෙතන තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට දානය නොදුන්නොත් කෙනෙක්, මෙන්න මේ ලක්ෂණ නැතුව දානය දුන්නොතින් කෙනෙක්, යාට සසරේදී භවෝග සම්පත් ලැබෙනවා. හැබැයි ලැබුණට ඒ ලැබෙන සම්පත් තමන්ට පරිහරණය කරන්න හිතක් යෙදෙන්නේ නැහැ. ලස්සනට බඩමුට්ටු තියාගෙන ඉන්නවා පරිහරණය කරන්නේ නැහැ. ලස්සන ඇඳක් තියාගෙන ඉන්නවා බිම නිදියන්නේ. හොඳ වාහනයක් තියාගෙන තියෙනවා ලස්සනට ගරජ් එකේ තියලා තියෙනවා බස් එකේ යනවා. එතකොට සම්පත් ලැබිලා තියෙනවා අර ආනිසංස විදියට, ඒ තමන්ට පරිහරණය කරන්න හිතෙන්නේ නැහැ ඒක. ඊළඟට සඳහන් කරනවා තමන් කියන දේ තමන්ගේ දරුවන්, ඥාතීන්, සේවකයන් ඇහුම්කන් දෙන්නේ නැහැ. අපි කියන්නේ ගණන් ගන්න නැහැ කියලා. තමන්ගේ වචනය අනිත් අය පිළිගන්නේ නැහැ. ඇතැමිට සේවකයෝ එහෙම තමන්ගේ ඉන්නවා. කියන දේ ගණන් ගන්නෑ. මෙන්න මේ සකසල නොදීපු නිසා, ගෞරවයෙන් නොදීපු නිසා. ඊළඟට තවත් කාරණයක් සඳහන් කරනවා. ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මයේ ගැඹුරු කාරණාවලට හිත යෙදෙන්නේ නෑ උඩ. ඇතැම් විට බණ අහනවා. ඇහුවට ඉතාම සියුම් කාරණා අධ්‍යයනය කරන්න, ඒ සියුම් කාරණා ප්‍රැක්ටිස් කරන්න තමන්ට හිතක් යෙදෙන්නේ නෑ. බලන්න පින්නතුනි කොච්චර වැදගත්ද මේ කාරණා ටික. දැන් සමාජයේ බොහෝ දෙනෙක් කියනවනේ ඔබ දැකලා ඇති. හොඳ භවභෝග සම්පත් තියෙනවා. හොඳ ඇතැම් විට කීර්තියකුත් තියෙනවා. නමුත් බණ අහන ඇතැම් විට ඇහුණට සාමාන්‍ය බණක් කියලා, හා ওই බණ තමයි කියලා තියනවා. කිසියම් දෙයක් ඇතුළට එන්නේ නැහැ ඕගේ. ඒ වගේම ධර්මයේ තියෙන ගැඹුරු කාරණා ප්‍රැක්ටිස් කරන්න එච්චර ඕන කමක් එන්නේ නැහැ. එන්නේ නැත්තේ ඇයි? මෙන්න මේ සසර මේ පින්කම් මේ නියමානුකූලව නොකරපු නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ දෑතින් සකසලා ගෞරවයෙන් නිරතුරුව පින්ඵල අදහාගෙන දෙනව නම් අන්නේ දීමේ ආනිසංස විදියට සසරේදී තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා. ඒ ලැබෙන භවභෝග සම්පත් තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා. අත්තාන සුඛේති පේනේති, තමන් සතුටු වෙනවා. පුත්ත දාරාන සුඛේති පේනේති, තමන්ගේ දරුවන් හොඳට පෝෂණය කරනවා. මාතා පිතුන් සුඛේති පේනේති, තමන්ගේ අම්මා තාත්තා තෘප්තිමත් කරනවා. ශ්‍රමණ පූජනීය උතුමන්ට සලකනවා. මේවට ඔහුගේ හිතේ දෙනවා. එතකොට මෙන්න මේක තමයි අර සකසලා දාන දෙන එකෙන් ලැබෙන පළවෙනි ආනිසංසය. මොකද්ද? තමන්ට ලැබෙන සම්පත් ටික තමන්ට පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා. එහෙම නැත්නම් තමන් උපයන ධනෙ ටික එහෙම්ම තියලා තමන් මිය යනවා. ඊට පස්සේ දරුවෝ ටික හරි වෙනත් හිමිකාරයෙක් හරි ඇවිල්ලා පස්සේ ඉතින් පරිභෝග කරනවා. එහෙමත් නැත්නම් ඒක රජයට යනවා. එහෙමත් නැත්නම් සමහර අය ගෙදරින බල්ලෙකුට පෝසෙකුට ලියලා තියන මරණයෙන් පස්සේ ගන්න. පින්නතුනි මේක තමයි අර සකසලා මනවින් දානේ නොදීපු එකේ කාරණය. යම් කිසි කෙනෙක් සකසලා මනාව දානේ දුන්නොතින් එහි ආනිසංස විදියට ඒ තැනැත්තාට තමන්ට ලැබෙච්ච දේ පරිහරණය කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන් කියන දේ අනිත් අය අහුම්කන් දෙනවා. තමන්ගේ වචනයට අනිත් අය ගරු කරනවා. මේක පින්නතුනි සමාජ ජීවිතයේදී අපට ඉතාම අවශ්‍ය දෙයක්. අපි කියන දේ අපේ දරුවන්, ස්වාමි භාර්යාවන්, වෙනත් කෙනෙක්, තමන්ගේ සේවකෙක් අහන ගතියක් තියෙනට ඕන. එහෙම අහන්නේ නැත්නම් තමන්ටම තමන් ගැන ලොකු කලකිරීමක්. අනේ මම මේ ගෙදර ප්‍රධානී, මට මෙච්චර සල්ලි තියෙනවා, මං කියන දේක් කිසිම කෙනෙක් ගණන් ගන්නෑ කියලා දුකක් ඇති වෙනවා. අන්න එහෙම නොවන්නට නම් මේ දෙන දාණය ඊටහම මැනවින් දෙන්නට ඕන. ඊට ඒ සියලටම වඩා පින්නතුනි වැදගත්ම කාරණිය තමයි මේ මනවින් දානීය දීපයේ ආනිසංසය වල ප්‍රධානතම කාරණිය තමයි තමන්ට ධර්ම ශ්‍රවණයක් ඇහෙනකොට ඒ ධර්ම දේශනාවල ඉතාම ගැඹුරු කාරණා හොඳට ફોකස් වෙනවා තමන්ට. තමන් නිතරම ධර්ම දේශනාවකින් ඉතාම වැදගත්ම කාරණා ටිකට අවධානය යොමු කරගෙන ඉන්නේ. ඒ කියන පුද්ගලයා නෙවෙයි බලන්නේ, කියන ශෛලිය නෙවෙයි බලන්නේ, කියන භාෂාවේ තියෙන අඩුපාඩුකම් නෙවෙයි බලන්නේ. නිතරම බලන්නේ ඒකෙන් තියෙන ඉතාම ගැඹුරම තමන්ට ප්‍රායෝගිකව කරන්න ඕන පැත්ත ගැන හොඳ අවධානයෙන් නිතරම ඉන්නේ. ඇයි ඒකට හේතුව පින්නතුනි? මේ සම්බුදු දහම කියලා කියන්නේ මුළු කල්පයක් තුළ ලෝකයේ පහළ වෙන අසිරිමත්ම දේ. අපි මේකට අවධානය යොමු නොකළොත්, අපි මේන් ප්‍රයෝජනයක් නොගත්තොත්, අපි කොයිතරම් උගත්කම් තිබුණත්, කොයිතරම් කීර්තියක් තිබුණත්, කොයිතරම් ධනයක් තිබුණත් අනිත් සියලුම දේවල් පිනුතුන් නිෂ්ඵල වෙනවා. ඒ නිසා මේ ලබාගත්තු ඉතාම දුර්ලභ අවස්ථාවේ අපට ලබන තියෙන වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන ඉතාම වැදගත් හරය. ඒ ස්ථාරය ඇහුම්කන් දීලා ඒක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න එක. ඉතින් ඔබ බොහෝ දෙනෙක් ඒ ධර්මයට නැඹුරු වෙලා තියෙන්නේ, ධහමට කැමති, ධර්ම ශ්‍රවණය කරන්නේ, ඒ ධහම ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරන්නේ, ඔබ මේ ජීවිතයේ වගේම සසරෙදිත් ඒ වගේ පින්කම් මැනවින් සිදු කරපු නිසා. ඒ ගැන ඔබ හුඟා සතුටට පත්වන්න. දානමේ පින්කම් ගැන සඳහන් කරන්නේ දානය ආකාර දෙකකට දෙන්න පුළුවන් කියලා. එකක් තමයි පූජා බුද්ධියෙන් දෙනවා, අනිත් එක අනුග්‍රහක බුද්ධියෙන් දෙනවා. පූජා බුද්ධියෙන් කියලා කියන්නේ සීලාදී ගුණයන් සලකාගෙන කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ වෙනුවෙන්, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, තවත් පූජනීය උතුමන් වෙනුවෙන් ඒ අයගේ තියෙන ගුණයනට කරන ගුණ පූජාවක් විදිහට පරිත්‍යාග කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි අනුග්‍රහක බුද්ධියෙන් දෙන්න පුළුවන්. යම් කෙසේ කෙනෙක් දුප්පත්ව ඉන්නවා නම්, නිර්ආහාරව ඉන්නවා නම්, ලෙඩ වෙලා ඉන්නවා නම් ඒ කෙනෙකුට කරන අනුග්‍රහයක් විදිහට දානය දෙන්නත් පුළුවන්. එනිසා මේක ආකාර දෙකකින් මේ විදිහට දෙනවා. සමහර අවස්ථාවල මේ දෙකම මිශ්‍ර වෙලා දෙන්නත් පුළුවන්. ඇතැම් විට අපේ වයසට ගිය අම්මට තාත්තට අපි දන් දෙන්නේ මේ දෙකෙන්ම. එකක් අනුග්‍රහය සඳහා, අනිත් එක අම්ම තාත්තගේ ළඟ තිබිච්ච ගතිගුණ සඳහා. ඒ දෙකම සිහිපත් කරලා දාන දෙන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට පින්තුණි ආකාර දෙකකින් අපට දානෙ දෙන ආකාර ගැන ධර්මයේ ඉතාම ලස්සනට සඳහන් කළා. පින්තුණි ඊළඟට අපි කල්පනා කරන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්කම් තුනක් ගැන සඳහන් කරනවා. මේ වගේ දානමය පින්කම් කරන්න පුළුවන්, ඒ වගේම සීලමය පින්කම් කරන්න පුළුවන්, භාවනාමය පින්කම් කරන්න පුළුවන්. දානෙ දෙන එක ආනිසංශ ගැන බුදුරජාණන් වහන්සේ නිතර වර්ණනා කළා. දානයට වඩා ආනිසංශදායි සිල්වත් වෙන එක. නිතර පංචශීලය රකිනවා නම් ඒ පංචශීල ආනිසංශය ඊට වඩා වැඩි. යම් කෙනෙක් ඊටාම සුළු මොහොතක් හරි මෛත්‍රී භාවනා වඩනවා නම් ඒ ඥාන සංසාර සියල්ලටම වඩා වැඩි කියලා. යම් කෙනෙක් ඊටාම සුළු මොහොතක් අනිත්‍ය සංඥා වඩනවා නම් මේ අස්කන්නාසාද ඉන්ද්‍රියවල තියෙන අනිත්‍යතාවයේ ඇතිවීම නැතිවීම හේතුඵල දහම යම් කෙනෙක් ඊටාම සුළු මොහොතක් සිහිපත් කරනවා නම් අර සියල්ලටම වඩා අනිසංසදායි කියලා. පින්නොතින අපි කල්පනා කළ බලන්න වටිනවා අපි මෙහෙම ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් අපිට ලැබෙන අනිසංස මොනවද කියලා. මුලින්ම සඳහන් කළා මේ වගේ දානමය පින්කම් කරනකොට තමන්ට කීර්තියක් ලැබෙනවා. සමාජයේ බොහෝ දෙනෙක් ඔබ ගැන හොඳ කියනවා. දැන් මේ පින්තුණු ගැනත් නිතර ස්වාමීන් වහන්සේලා ගුණ කියනවා. ඔබේ ලැබෙන ශක්තිය ගැන මේ ස්වාමීන් වහන්සේලා මේ වගේ ලස්සනට ආගමික කටයුතු කරන්නේ වෙන විහාරස්ථානවලට වෙන රටවලට ගිහිල්ලා බණ කියන්නේ මේ ඔබ දෙන ශක්තියෙන්. ඒක ඔබට ලොකු පිනක්. අන්න ඒ පින ලබා ගන්න වගේම පින්තුණි තවත් ඉහළම ආනිසංසයක් අපි මේ ධර්මයේ තුලින් ලබන්නට ඕන. මොකක්ද ආනිසංසය? මේකට පින්තුණි ඉතාම ලස්සන කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා උපාසිකාවක්, වම් ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් බුදුරජාණන් වහන්සේ ඈත ප්‍රදේශයකට යනකොට මේ උපාසිකාව දානයක් දෙන සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සිය ගණනක් සමග, ස්වාමීන් වහන්සේලා 500 නමක් කියලා කියනවා, 500 නමක් සමග ඈත ප්‍රදේශයකට දානකට වැඩියා. දානකට නෙවෙයි, ඇත්තම ධර්මචාරිකාව සඳහා වැඩම කළා. වැඩම කරනකොට ඒ ප්‍රදේශයේ හිටිය ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් අර වැඩම කරපු සියලුම ස්වාමීන් වහන්සේලාට දානය සෝදානම් කළා. ඒ ගමේ මිනිසුන්ට මහා පුදුමයක්. කොහොමද බුදුහාඳුරෝ කලින් දැනුවත් කළ නෙවෙයි මෙයාවේ, කොහොමද මෙච්චර කලින් සෝදානම් වෙලා දානය දුන්නේ කියලා. වැඩම කරපු සියලුම ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළා. මිනිස්සු අහනවා කොහොමද ඔබ දැනගත්තේ බුදුහාඳුර වඩිනවා කියලා. මේ තැනැත්තා මොකද්ද කිය, තැනැත්තිය මොකද්ද කියන්නේ? මේ තැනැත්තිය කියනවා මට මීට කලින් දින කිහිපයකට කලින් දෙවිවරු ඇවිල්ලා රාත්‍රියේ කාලේදී මට කිව්වා බුදුරජාණන් වහන්සේ මෙච්චර ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාවක් සමග වඩිනවා කියලා. ඒකයි මම සූදානම් වෙලා මේ විදිහට දානය පූජා කළේ කියලා. එතකොට ඒ රැස් වෙච්ච සමහර අය පුදුමයටපත් වුණා. මේ වගේ කාන්තාවක් දෙවිවරු සමගත් මෙච්චර සම්බන්ධතාවයක් තියෙනවද කියලා බොහොම සතුටටපත් වුණා. බොහොම අගය කළා. මේ කාන්තාව මොකද සඳහන් කළේ? දෙවිවරු ඇවිල්ලා මාත් එක්ක කතා කරා කියලා මට ඒක ලොකු දෙයක් නෙවෙයි. දැන් අපේ සමහර අයට නම් ඇතැම් විට දෙවියෙක් කතා කරන්න ඕනේ, දේවතා එළියක් පෙනුනත් ඇති නේද? නමුත් වෙනතුනි මේ කාන්තාව කියනවා දෙවිවරු ඇවිල්ලා කතා කරන එක මගේ ලොකු ආශ්චර්යයක් නෙවෙයි, මට ජීවිතීට වඩා ආශ්චර්යයක් සිද්ධ වුණා. මොකක්ද ආශ්චර්යය? ඒ තමයි මට හිටියේ එකම පුතයි. මට හිටියේ එකම පුතා නොකරපු වරදකට රටේ රජතුමා මගේ ඇස් දෙක ඉදිරිපිට දීම කෑලි කෑලි වලට කපල ජීවිතක්ෂයට පත් කළා. මගේ ඇස් දෙක ඉදිරිපිට දීම මට හිටියේ එකම ප්‍රියමනාප දරුවා ජීවිතක්ෂයට පත් කළා. අන්න ඒ වගේ සිද්ධියකදීවත් මගේ හිත කම්පා වුණේ නැහැ. මම නොසැලී ඉන්න පුළුවන් විදිය හිතක් හදාගත්තා. මෙන්න මේකයි මගේ ජීවිතයේ තියෙන ආශ්චර්යය. මේ ශක්තිය, මේ ආශ්චර්ය, මේ ආනිසංසය මට ලැබුණේ මගේ ධනයෙන්වත්, ඥාතීන් නිසාවත්, වෙන උගත්කමකින්වත් නෙවෙයි මට ලැබුණේ. මේ මාස්හරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කළා. ඒ ධර්මයේ තුලින් මට ඇති වෙච්ච ශක්තිය නිසායි මා මේ අකම්පිත මනසක් හදාගත්තේ කියලා. පින්නතුනි, ඔබ සිද්ධ කරන මේ වගේ දානමය පින්කම්වල ඉහළම ආනිසංසය බවට පත් වෙනවනේ මෙන්න මේක. ඕනෑම අවස්ථාවක අපේ ජීවිතයේහි ලෙඩක් දුකක් පත් වෙන්න පුළුවන්. අපි ඉතාම ආදරය කරන අපේ ඥාතිවරයා වයසෙන් වැඩි වෙන්නත් පුළුවන්, ඇතැමිට වයසෙන් අඩු වෙන්නත් පුළුවන්. අපේ S2 ඉදිරිපිට දීම ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවක් ගැන ඔබ සිහිනකින්වත් හිතලද තියෙන්නේ? ඔබ මොහොතක් හරි කල්පනා කරන්න ඕන. ඔබට ඉන්න ඉතාම ප්‍රියමනාපය ඕනම අවස්ථාවකදී ජීවිතෙන් සමුගන්න පුළුවන්. ඒ කෙනාගේ අවමගුල්ලුස්සුවේට ඔබට S2 දැකලා සහභාගී වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්ථාවකට ඔබ මොහොන දුන්නොතින් මානසිකව නොවැටෙන විදියට අකම්පිත මනසක් ඇති කරගන්න ඔබ කොයිතරම් දුරට වැඩ කරගෙන තියෙනවද කියන එක ගැන ඔබ ඔබෙන් මහල බලන්න වටිනවා. මෙන්න මේකයි පින්නතුනි අපට ධර්මයෙන් ලැබෙන ඉහළම ප්‍රතිඵලය. ධර්මයෙන් ලැබෙන ඉහළම ආනිසංසය. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය කිසාගෝතමී පටාචාරා වැනි අය, බන්දුල මල්ලිකා වැනි අය මේ ශක්තිය ඇති කරගත්තේ වෙන කිසිදු දෙයකින් නෙවෙයි, මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ, සද්ධර්මය තුළට පැමිණලා. ඉතින් අපටත් පින්නතුනි, අපි මේ ලබා ගත්තා වූ ඉතාම දුර්ලභ අවස්ථාව මගහැරෙන්න කලින්, ගිලිහී යන්නට කලින් අපි උපරිම ලෙස මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ඕන. අන්න ඒ ගමන් මගේ පින්නතුනි, ඔබ මේ දෑතින් දීපු දාණය ඔබට ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ දානමය පින්කම ආනිසංසය නිසා ඔබට මේ ජීවිතයේ වශයෙන් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, ඔබ සිද්ධ කරන කටයුතු වල ආශිර්වාදය, බාහිර බලපෑම් වලින් සිදුවන අනතුරු වලින් බේරීම ආදී මේ බොහෝ ආනිසංස ඔබට ලැබෙනවා. ඒ සියලුම ආනිසංස ලබාගෙන පින්නතුනි, අප්‍රමාදීව මේ සම්බුද්ධ ශාසනය තුල අපි සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂා හැකි තාක් දුරට අපි පූර්ණය කරගන්නට ඕන. ටිකෙන් ටික දවසට විනාඩිය 2 පුරුදු කර කර හිත එක කුසල අරමුණක තියාගන්න අපි දක්ෂ වෙන්නට ඕන. සමතේ දිනු කරන්නට ඕන. එක කුසල අරමුණක වැඩි වේලාවක් තමන්ගේ හිත පවත්වා ගන්නට තමන්ට තියෙන හැකියාව තමයි තමන්ගේ නියම ශක්තිය, නියම දක්ෂතාවය වෙන්නේ. එතන තමයි ඇත්තටම අපි අපේ දක්ෂතාවය පෙන්වන ස්ථානය. ඇතැමිට අපට හුඟක් අධ්‍යාපන සුසුකම් තිබුණත්, හුඟක් ධනිය තිබුණත් අපට පුළුවන් කමක් නැහැ ඇතැමිට එක විනාඩියක්වත් කුසල අරමුණක හිත තියාගන්න. එහෙනම් අපි ඇත්තටම දක්ෂ වෙන්නේ නැහැ. අපේ දක්ෂතාවය තියෙන්නේ කොයිතරම් දුරට හිත දියුණු කරගන්න පුළුවන්ද කියන දක්ෂතාවය මත. ඇයි ඒකට හේතුව පින්නතුනි, දිනෙන් දින අපි වයසට යනවා. දිනෙන් දින අපි දුර්වල වෙනවා, ලෙඩ රෝග වලට පත් වෙනවා. ඇතැමිට තමන්ම හදාපු ගෙදරවත් තමන්ට උඩ තට්ටුවට නගින්න බැරි දවසක් එනවා. ඇතැමිට ලොකු ගියක් තියෙනවා, තිබ්බට වයසට ගියාට පස්සේ තමන්ගේම ගෙදරවත් උඩ තට්ටුවට යන්න බැරි වෙනවනේ. පල්ලෙහා තට්ටුවේ කාමරයකට වෙලා තමයි ඉන්න වෙන්නේ අන්තිමට. ඉතින් එවැනි මට්ටමට පින්නතුනි අපි දුර්වල වෙන ජීවිත තමයි අපි මේ ගත කරන්නේ. ඉතින් එවැනි මට්ටමකදී මානසිකව නොවැටී ඉන්නට නම් අපි වහ වහාම ධර්මය තුලින් ශක්තිමත් වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා ඔබ කලාව මේ දානමය පින්කම ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ ගැන හිතලා ඔබ හුඟක් සතුටට පත් වන්න. ජීවිත කාලය පුරාම කුඩා කාලේ පටන් තමන්ගේ අම්මල තාත්තලත් එක්ක කලාව පින්කම සිහිපත් කරලා ඒ සියලුම පින්කම් තමන්ගේ මියගිය ආදරණීය අම්මලට තාත්තට අනුමෝදන් කරවමු. මේ ජීවිත කාලය තමන්ගේ ඥාතීන් විතරක් නෙවෙයි, සසරගත ජීවිතේ පුරාම තමන්ට අම්මල තාත්තල වෙලා කිරෙන්, දහදියෙන්, ශ්‍රමයෙන් ඔබට උදව්පකාර කළා, ඔබ සුගතිගාමී වෙන්නට ඔබට පිහිට වෙච්ච අතීතගත ආත්ම භවවල අම්මල තාත්තලගේ ඉඳන් හැම දෙනාම පින් බලාපොරොත්තුවකින් සිටිනවා නම් ඒ හැම දෙනාමත් මේ පින් සුවපත් වෙත්වා. විශේෂයෙන් අද සිහිපත් කරන මීට වසර 20කට කලින් මියගිය ඩොරින් විජේවීර ඩෑබර මෑණියන්, සෝමසිරි විජේවීර පියාණන්, ඒ වගේම තමන්ගේ ආදරණීය සහෝදරයා අනුර විජේවීර මහත්මයා, සිරිල් කරුණාසේන මහත්මයා, ඒ වගේම අපේ චන්ද්‍රක්කගේ දෙමව්පියන් සහෝදරිය ඇතුළු ඒ අය, ඒ වගේම මීට සතියකට පෙර මියගිය කල්යාණී එදිරිවීර ඒ ඥාතිවරිය ඇතුළු යම් තාක් ඥාති මිත්‍රාදීන් පින් බලාපොරොත්තුවකින් සිටිත්නම් ඒ මියගිය සියලු ඥාතිවරු මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් වාදනයේ පෑම් වාදනය අරගෙන පෑම් වඩමින් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියමු කවුරුත් එක්ක. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යථා වාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ තේසානං උපකප්පති ඔන්න මේ උදකං වට්ටං යථා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් තේසානං උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්ම දෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සැලසේවා. ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, පින්තුනි ජීවිත කාලයේ මුළුල්ලේදීම සිදු කරපු පින්කම් මාලාවට අද දිනත් ඉතාම ලස්සන පින්කමක් එකතු කරගත්තා කියලා සතුටට පත්වන්න 2018 වර්ෂයේ නිමාවට පත් වෙන තියෙන මේ අවස්ථාවේ මේ අවුරුද්ද පුරාම සිදු කළව පින්කම් මාලාවට අවුරුද්ද නිමා කරන අවස්ථාවේදී ලක්ෂණ පින්කමකින් මේ අවුරුද්ද නිමාවට පත් කරනවා කියලා හැම දිනෙකම සතුටටපත් වන්න. ඉතින් මේ සියලු පින්කමලානි සංසයෙන් ඔබ හැම දිනාටම මෙලොවසෙන් නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් සැලසේවා. මේ පින්කමලානි සංසයෙන් මේ ජීවිත කාලයේ වැඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බත් ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිඤ්ඤතු. හැම දිනාටම තෙරුවන් සරණයි.